සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචේසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසං සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසිං හත ගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ති ධම්මං සරණං ගච්ඡාමි. තතියං ති සංඝං සරණං ගච්ඡාමි. ප්‍රාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, අද මේ නිවසේහි හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා සෙත් පිරිස් සජ්ජහන සිද්ධ කරලා ඔබ හැම දෙනාටම ආශිර්වාද කළා. ශාන්නානයක් හර මහත්මාට, නිරෝෂ නොන ඇතුළු මේ නිවසේ සිටින හැම දෙනාටම ආශිර්වාද පිණිසයි අද මේ බොහෝ වේලාවක් මුළු පිරිත් පොතම සජ්ජහනා කරලා ඔබ හැම දෙනාටම ආශිර්වාද කළේ. ඒ පිරිත් දේශනේ අවසාන කොටසයි දැන් මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරණීයමෙත සූත්‍රයේ දේශනා කළා. ඉතිරි ඒ ආශිර්වාදාත්මක පිරිත් දේශනාවන් සිදු කරලා දෙවියන්ට ඥාතීන්ට පින් දීලා මේ පිරිත් දේශනාවේ පින්කම නිමවටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්තුණු හුඟක්ම සතුටට පත්වන්න මේ නිවස මිලදී ගත්තට පස්සේ මුලින්ම සිදු කළ ඉතාම ආශිර්වාදාත්මක පින්කමයි මේ ඉතාම ලස්සනට සිදු කරලා නිමවටපත් වෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ ලොකු භාග්‍යයක් කොට සලකන්නට ඕන. මේ නිවසේ වාසය කරන හැම මොහොතකදීම ඔබට මේ ගැන හිතලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න පුළුවන්. මියගිය ඥාතීන්ගේ ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් ඉතාම ප්‍රබල කුසලයක් ඔබේ ජීවිතයෙන් සිදු කරගන්න ලැබුණා කියලා බොහොමත්ම හිතේ සතුට ප්‍රසාදය ශ්‍රද්ධාව දිනු කරගන්න. එසේ කල්පනා කරගන්න ගමන් මේ පිරි සූත්‍ර දේශනාවල බලයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමෙච්ච සක්ඛෝ වුජෝජ සෝජෝච සුවචෝ චස්ස මුදුවනති මානේ සන්තොස්ස කෝච සුඹරෝච අප්පච්චෝච සල්ලහුක වන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්ප ගම්බෝ අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයං සොකිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතන්තේ තසාවාතාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජි මහරස්ස කානුක තෝලා දෙට්ටාවායේව අද්දෙට්ටාච දෝරේ වසන්තේ අවිදෝරේ භෝතාවා සම්භවේ සේවා සම්බේ භවන්තු සුඛිතන්තාන පෙරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත කත්තං ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතානියම් පුන්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බභූතේ සෝමාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උන්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපන්තං තෙට්ටං සංකරන්නේසින් සයානෝ වායාව තස්ස විගත මින්දෝ ඒතං සතින්න දෙට්ටේය බ්‍රහ්ම මේ තං විහාරං නිදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවාද දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දං නහි ජාතුම් අබ්බසේයං පුනරේතේතේ තන්නං කරෝ මහාවීරෝ මේ දං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජ්‍යොතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝ ප්‍රේවතෝ රතිවන්දනෝ සෝභිතෝ ගුණසම්පන්නෝ අනෝමදස්සේ ජනුත්තමෝ පදුමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ වරසාරතේ පදුමුන්තරෝ සන්ත සාරෝ සුමේදෝ සුජාතෝ සම්බලෝ කංගෝ පියදස්සේ නරාසභෝ අත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ සින්දන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ විපස්සේ ච අනුපමෝ සිකේ සම්බහිතෝ සුඛදායකෝ කකුසන්දෝ සන්තවා හෝ කෝනාගමනෝ රණංජ හෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්‍ය ඉත්‍ය පුංගවෝ තේ සංසංචේන සීලේන කන්තිමෙන්ත බලේන චේතේ පිතුං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන චේතේ සංසංචේන සීලේන කන්තිමෙන්ත බලේන චේතේ පිතුං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන චේතේ සංසංචේන සීලේන කන්තිමෙන්ත බලේන චේතේ පිතුං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන චාතේ සිරිදිති මතිතේ ජෝ ජය සින්දි මහින්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ද්වත්තින් ස මහා පුරිස ලක්ඛනානුභාවේන අසිත්‍යනුබැංජන ලක්ඛනානුභාවේන අට්ඨොත්තර සතමංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංස්‍යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මකණ්ඩානුභාවේන නවලෝකෝත්තර ධම්මානුභාවේන අටංගික මග්ගානුභාවේන අට සමාපත්‍යානුභාවේන ජලබින්ජානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්ථය සරණානුභාවේන තොයං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස්සු පායාසා විනස්සන්තෝ සබ්බ සංකප්පා තොයං සමිජ්ජන්තෝ දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සම්බදා ආකාශ පම්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්මේ අනුරක්ඛන්තෝ සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං අනුභාවේන චතුරාසීති සහස්ස ධම්මකණ්ඩානුභාවේන පිටකත්තයානුභාවේන ජිනසාවකානුභාවේන සම්බේතේ රෝගා සම්බේතේ භයා සම්බේතේ අන්තරායා සම්බේතේ උපද්දවා සම්බේතේ දුන්නිමිත්තා සම්බේතේ අවමංගලා විනස්සන්තෝ ආයු වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ යස වඩකෝ බල වඩකෝ වන්න වඩකෝ සුඛ වඩකෝ හෝතු සම්බදා දුක්ඛ රෝග භයා වේරා ශෝකා සම්මේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තෝ ච තේජසා ජය සින්දි තනං ලාභං සත්‍ති භාග්‍යං සුඛං බලං සිරියායු ච වන්නෝ ච භෝගං වුද්ධේ ච සතවස්සා ච ආයෝ ච ජීව සින්දි භවන්තු තේ රාජතෝ වා චෝරතෝ වා මනුස්ස අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා නණ්ඨකතෝ වා නක්කතතෝ වා ජනපද රෝගතෝ වා අසද්ධම්මතෝ වා අසන්දිට්ඨිතෝ වා අසප්පුරිසතෝ වා චණ්ඩහත්ති අස්සමිග ගෝන කුක්කුර අහිවිච්චික මනිසප්පදීපී අච්ච තරච්ච සෝකර මහිසයක්ක රක්කසාදීහි නානාභයතෝ වා නානාරෝගතෝ වා නානා උපද්දවතෝ වා ආරක්ඛන් ගන්නන්තෝ ජයාසන ගතාවේ රාජ්‍යත්වාමාරං සවාහිනින් චතු සච්ඡාමතර සංයේ පිවින්සු තන්නං කරා දයෝ බුන්දා අට්ඨවේ සති නායකා සම්බේ පතිට්ඨිතා තොයිහං මත්තකේතේ මුනිස්සරාසිරේ පතිට්ඨිතා බුන්දා ධම්මෝච තව ලෝචනේ සංඝෝ පතිට්ඨිතෝ තොයිහං උරේ සම්බ ගුණාකරෝ හදයේ අනුරුද්ධෝච සාරිපුත්තෝච දක්ඛිනේ කොණ්ඩඤ්ඤෝ පිට්ටි භාගස්මින් මොග්ගල්ලානෝ සිවාමකේ දක්ඛිනේ සවනේ තොයිහං ආහුන්නානන්ද රාහුලා කස්සපෝච මහානාමෝ උභෝසුන් වාම සෝතකේකේ සන්තේ පිට්ටි භාගස්මින් සුරියෝ විය පබංකරෝ නිසින්නෝ සිරි සම්පන්නෝ සෝභිතෝ ගුමි පුංගවෝ කුමාර කස්සපෝ නාම මහේසේ චිත්‍රවාදකෝ සෝ තොයිහං වදනේ නිච්ඡං පතිට්ඨාසි පුන්නෝ අංගුලිමාලෝච උපාලේ නන්ද සේවලේ තේරා පංචයිමේ ජාතා ලලාටේ තිලකං සේසාසේති මහතේරා විජිතා ජින සාවකා ජලන්තා සීලතේජේන අංගමංගේ සුසන්තිකා රතනං පුරතෝ ආසේ දක්ඛිනේ මෙත්ත සොත්ත කන්ද ජග්ගං පච්චතෝ ආසේ වාමේ අංගුලිමාලකං කන්ද මෝර පරිත්තංච ආඨානාටිය සොත්තකං ආකාසච්ච දනං ආසී සේසා පාකාර සංඤිතා ජිනානා බල සංයොන්තේ ධම්ම පාකාර ලංකතේ වසතුන් තේ චතුකිච්චේන සදා සම්බුද්ධ පංජරේ වාත පිත්තාදි සංජාතා බාහිරජ්ජත්තු පන්දවා අසේසා විලයං යන්තෝ අනන්ත ගුණතේ ජසාජින පංජර මජ්ජට්ටං විහරන්තං මහේතලේ සදා පාලෙන්තු තං සම්මේතේ මහා පුරිසාස භායිච්චේව මච්ඡන්ත කතෝන් ජිනානුභාවේන ජිතෝපපන්දවෝ බුද්ධානුභාවේන අතාරි සංඝෝ චරාහි සන්ධම්මනුභාව පාලිතෝ ඉච්චේව මච්ඡන්ත කතෝ සුරක්කෝ ජිනානුභාවේන ජිතෝපපන්දවෝ ධම්මානුභාවේන හතරි සංඝෝ චරාහි සන්ධම්මනුභාව පාලිතෝ ඉච්චේව මච්ඡන්ත කතෝ සුරක්කෝ ජිනානුභාවේන ජිතෝපපන්දවෝ සංඝානුභාවේන හතරි සංඝෝ චරාහි සන්ධම්මනුභාව පාලිතෝ සන්ධම්ම පාකාර පරික්ඛිතෝ අට්ඨාරි යාට්ඨ දිසාසු හන්තේ යත්තන්තරේ අට්ඨනාතා බුද්ධං විතානං වජිනාටි තාතේ බින්දන්තෝ මාරසේනං තව සිරසිටිතෝ බෝධි මාරුය සත්තා මොග්ගල්ලානෝ සිවාමේ වසති බුජතටේ දක්කිනේ සාරිපුන්තෝ ධම්මෝ මජ්ජේ උරස්මින් විහරති භවතෝ මොක්ඛතෝ මෝරයෝනිං සම්පත්තෝ බෝධිසත්වෝ චරණ යුගගතෝ භානුලෝකේක සම්භාව මංගලමු පන්දව දුන්නෙමෙත්තං සම්බේති රෝග ගහදෝස මසේසනින් සම්බන්තරාය භයදොස්සොපිනං අකන්තං බුද්ධානුභාව පවරේන පයාතුනා සං සම්භාව මංගලම් පද්දව දුන්නෙමෙත්තං සම්බේති රෝග ගහදෝස මසේසනින්දා සම්බන්තරාය භයදොස්සොපිනං අකන්තං ධම්මානුභාව පවරේන පයාතුනා සං සම්භාව මංගලමු පද්දව දුන්නෙමෙත්තං සම්බේති රෝග ගහදෝස මසේසනින්දා සම්බන්තරාය භයදොස් සුපිනං අකන්තං සංඝානුභාව පවරේන පයාතුනා සං සම්බේතියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හොදොස්සු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තෝ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හොදොස්සු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තෝ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හොදොස්සු පිනං අකන්තං සංඝානුභාවේන විනාශමෙන්තෝ දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා භයප්පත්තාච නිබ්බයා ශෝකප්පත්තාච නිශෝකා හොන්තු සම්බේ පිපානිනෝ එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා දානං දදන්තු සන්දාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සම්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛන් බන්දාමි සබ්බසෝ නක්ඛත්තයක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පිත්තෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හි ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හි ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හි ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසණ්ඩාජ බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසණ්ඩාජ බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසණ්ඩාජ බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දෙට්ඨේක කාලික කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුන්තර සාදු සාදු සාදු ආරම්භ කරමු.